දැන් වර්තමානයේ ගරු නගරාධිපතිතුමාට මං චෝදනා කරනවා, එතුමාගේ බිරිඳ ඡන්දය ඉල්ලන්නට ඉදිරිපත් වෙලා තියෙන බැවින් එතුමාගේ බිරිඳගේ අභිවෘද්ධිය තකා එතුමියට ඡන්ද ප්‍රතිශතය වැඩි කර දීම සඳහා ජාතිවාදීව ආගම්වාදීව පෞද්ගලික අභිමතාර්ථයට ලබා දීපු හැඩක් තමයි මම එදා තුළ මේ වර්තමාන නගරාධිපතිතුමා ක්‍රියාකලාපය දකින්. ඒ නිසා මම මේකට විරෝධය පළ කරනවා. විශේෂයෙන්ම අපේ පදික වෙළෙන්දෝ පිරිස ඒ පිරිසගේ අභිවෘද්ධිය ගොඩනංවන්නට අපි ශ්‍රමදායකත්වය බලදායකත්වය අපේ ශක්තිය යොදවනවා.